మజ్జిమ నికాయ 2.3.9 చోళ సకులు దాయి సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా రాజగహే విహరతి వేలువనే కలందక నివాపే తేన కోపన సమయేన సకులుదాయి పరిభాజకో మోర నివాపే పరిభాజకరామే పటివసతే మహతియా పరిభాజక పరిసాయ సంధిం అథకో భగవా పుంబన్హ సమయం నివాసిత్వా పంతచీవరమాదాయ రాజగహం పిండాయ పావిసే అథకో భగవతో ఏతదహోసి అతిప్పగోఖోతావ రాజగహం పిండాయ చరితుం యన్నూనాహం యేన మోర నివాపో పరిభాజకారామో యేన సకులుదాయి పరిభాజకో తేనుపసంకమియంతి అథకో భగవాయేన మోర నివాపో పరిభాజకారామో తేనుపసంకమి తేన కోపన సమయేన సకులుదాయి పరిభాజకో మహతియా పరిభాజక పరిసాయ సంధిం నిసిన్నోతి ఉన్నాదినియా ఉంచా సంద మహాసందాయ అనేక విహితం తిరచ్చాన కథం కథింతియా సేయతీదం రాజకథం చోరకథం మహామత్తకథం సేనాకథం భయకథం యుద్ధకథం అన్నకథం పానకథం వత్తకథం యానకథం సయన కథం మాలాకథం గంధకథం జ్ఞాతికథం గామకథం నిగమకథం నగరకథం జనపదకథం ఇంతికథం పురిషకథం సూరకథం విశిఖాకథం కుంభఠానకథం పుంభపేతకథం నానత్తకథం లోకఖాయికం సముందఖాయికం ఇతి భవాభవకథం ఇతి వా අන්දසාකො සකුළුදායි පරිම්බාජකු භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දිස්වාන සකං පරිසං සණ්ඨපේසි අප්පසද්ධා භුන්තෝ හොන්තු මා භුන්තෝ සද්දමකත්ථ අයං සමනගතමෝ ආගච්ඡති අප්පසද්දකාමෝඛපනසෝ ආයස්මා අප්පසද්දස්ස වන්නවාදී අප්පේවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤේයාති අතකොතේ පරිම්බාජකාතුන්හිියහේසුන් අතකෝ භගවායේන සකුළුදායි පරිම්බාජකෝතේනුපසංකමි අතකෝ සකුළුදායි පරිම්බාජකෝ භගවන්තං ඒතදෝච ඒතුකෝ භන්තේ භගවා ස්වාගතම් භන්තේ භගවතෝ චිරස්සංඛෝ භන්තේ භගවා ඉමං පරියාය මකාසි අදිදං ඉදා ගමනාය නිසේදතු භන්තේ භගවා ඉදමාසනම් පඤ්ඤත්තන්ති නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ සකුළුදායි පිඛෝ පරිම්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නං කෝ සකුළුදායිං පරිම්බාජකං භගවා ඒතද ඕච කායනුත්ථ උදායි ඒතරයි කථාය සන්නිසින්න කාච පනවෝ අන්තරා කථා විප්ප කතාති තිට්ඨතේ සාභන්තේ කථා යායමයං ඒතරයි කථාය සන්නිසින්න නීසාභන්තේ කථා භගවතෝ දුල්ලභා භවිස්සති පච්චාපි සවනාය යදාහම් භන්තේ ඉමං පරිසං අනුපසංකන්තෝමි අථායං පරිසානේකවිතං තිරච්ඡාන කථං කතෙන්ති නිසින්නාහෝති යදාචකෝ අහම් භන්තේ ඉමං පරිසං උපසංකන්තෝමි අතායම් පරිසා මමංයේව මුඛං ඔල්ලෝකෙන්ති නිසින්නාහෝති. යන්නු සමනෝ උදායි ධම්මම් භාසිස්සති. තන්නෝ සොස්සාමාති. යදා පන භන්තේ භගවා ඉමම් පරිසං උපසංකන්තෝති. අත අහංචේව අයංච පරිසා භගවතෝව මුඛං උල්ලෝකෙන්තෝ නිසින්නෝම. යං නෝ භගවා ධම්මං භාසිස්සති තං සොස්සාමාති. තේන හුදායි තඤ්ඤේ වෙත්ථ පටිභාතු යථාමං පටිභාසෙයාති. පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි සබ්බඤ්ඤෝ සබ්බදස්සාවි. අපරිසේසං ඥාන දස්සනං පටිජානමානු චරතෝච මේ තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චු පට්ඨිතන්ති. සෝමයා පුබ්බන්තං ආරම්භ පඤ්ඤං පුට්ඨෝ සමානු අඤ්ඤේනඤ්ඤං පටිචරි බහින්ධා කතං අපනාමේසි. කෝ පංච දෝසංච පංචයංච පාත්වාකාසි. තස්ස මයම් බන්තේ භගවන්තං ඒව ආරම්භ පීති උදපාදි. අහෝ නූන භගවා අහෝ නූන සුගතෝ යෝයිමේ සන්ධම්මානං කුසලෝති. කෝපනේසෝ උදායි සම්බඤ්ඤෝ සම්බදස්සාවි. අපරිසේසඤ්ඤාන දස්සනම් පටිජානමානෝ චරතෝච මේ තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං ඥාන දස්සනං පච්චු පට්ඨිතන්ති. යෝතයා පුබ්බන්තං ආරම්භ පඤ්ඤං පුට්ඨෝ සමානු අඤ්ඤේනඤ්ඤං පටිචරි බහින්ධා කතං අපනාමේසි. කෝ පංච දෝසංච අප්පංචයංච පාත්වාකාසීති. නිගණ්ඨ භන්තේ නාත පුත්තෝති යෝඛෝ උදායි අනේකවේතං පුම්බේ නිවාසං අනුස්සරය්‍ය සේයතේදං. ekampi jatin dvepi jatiyo peyala iti sakaraṃ saundesaṃ aneka vihitaṃ pubbe nivāsaṃ anussareya so āmaṃ pubbantaṃ ārabbha paññaṃ pucceya taṃ cāhaṃ pubbantaṃ ārabbha paññaṃ pucceya so āme pubbantaṃ ārabbha paññassa veyyākaraṇena cittaṃ ārādheya tassa vāhaṃ pubbantaṃ ārabbha paññassa veyyākaraṇena cittaṃ ārādheyaṃ yokho udāya dibbena cakkhunā visuddhena atikkanta manusakena satte passeya cavamāne upapajjamāne ඊනෙ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුගගතේ පෙයාල යථාකම්මූපගේ සත්තේ පජානෙය සෝවාමං අපරන්තං ආරම්භ පඤ්ඤං පුච්චේය සංවාහං අපරන්තං ආරම්භ පඤ්ඤං පුච්චේයං සෝවාමේ අපරන්තං ආරම්භ පඤ්ඤස්ස වේයාකරණේන චිත්තං ආරාධේය තස්ස වාහං අපරන්තං ආරම්භ පඤ්ඤස්ස වේයාකරණේන චිත්තං ආරාධේයං අපි චුදායි තිට්ඨතු පුබ්බන්තෝ තිට්ඨතු අපරන්තෝ ධම්මං තේ දේසෙස්සාමි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉමං නිරුඤ්ජතිති අහං ඉභන්තේ ආවත කම්පිමේ ඉමිනා අත්ථභාවේන පච්චනුභූතං තම්පිනප්පහෝමි සාකාරං සෞන්දේසං අනුස්සරිතුං කුතෝපනාහං අනේකවිතං පුබ්බේ නිවාසං අනුස්සරිස්සාමි සේයතිදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙයාල ඉති සාකාරං සෞන්දේසං අනේකවිතං පුබ්බේ නිවාසං අනුස්සරිංසාමි සේයථාපි භගවා අහං ඉභන්තේ ඒතරහි පන්සුපිසාචකම්පින පස්සාමි කුතෝපනහං දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සිසාමි චවමානේ උපපජ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුගගතේ පෙයාල යථකම්මූපගේ සත්තේ පජානිසාමි සේයථපි භගවා යම් පනමම් භන්තේ භගවායේව මාහ අපිචුදායි තිට්ඨතු පුබ්බන්තෝ තිට්ඨතු අපරන්තෝ ධම්මන්තේ දේසෙස්සාමි ඉමස්මින් සතිදං හෝති ඉමස්සු පාදායිදං උප්පජ්ජති ඉමස්මින් අසතිදං නහෝති ඉමස්ස නිරෝධායිදං නිරුජ්ජතිති තංච පනමේ භීයෝ සෝමත්තාය නපක්ඛායති පේවනාමාම් භන්තේ සකේ ආචරියකේ භගවතෝ චිත්තං ආරාධේයං පඤ්ඤස්ස වෙය්‍යාකරණේනාති කින්ති පනතේ උදායි සකේ ආචරියකේ හෝතීති අම්හාකම් භන්තේ සකේ ආචරියකේ ඒවං හෝති අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති යම් පනතේ ඒතං උදායි සකේ ආචරියකේ ඒවං හෝති අයං පරමෝ වන්නෝ අයං පරමෝ වන්නෝති කතමෝසෝ පරමෝ වන්නෝති යස්මා භන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ති සෝ පරමෝ වන්නෝති කතමෝ පනසෝ උදායි වන්නෝ යස්මා වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ථීති යස්මා භන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ථි සෝ පරමෝ වන්නෝති දීඝාපි ඛෝතේ ඒසා උදායි පරෙය්‍ය යස්මා භන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ථි සෝ පරමෝ වන්නෝති වදේසි තංච වන්නං න පඤ්ඤාපේසි සේයථාපි උදායි පුරිසෝ ඒවං වදේය අහං යාඉමස්මින් ජනපදේ ජනපද කල්යානි තං ඉච්ඡාමි තං කාමේමීති තමේනං ඒවං වදෙයුං අම්භෝ පුරිස යං ත්වං ජනපද කල්යාණින් ඉච්ඡසි කාමේසි ජානාසි ත්වං ජනපද කල්යාණින් කත්තිවා බ්‍රාහ්මණීවා වෙස්සීවා සුද්දීවාති ඉති පුට්ඨෝ නෝති වදෙය්‍ය තමේනං ඒවං වදෙයුං අම්භෝ පුරිස යං ත්වං ජනපද කල්යාණින් ඉච්ඡසි කාමේසි ජානාසි ත්වං ජනපද කල්යාණින් ඒවන්නාමා ඒවං ගොත්තා ඉතිවාති පෙයාල දීඝාවා රස්සාවා මජ්ඣිමාවාති පෙයාල කාලීවා සාමාවා මංගුරච්චවීවාති පෙයාල අමුකස්මින් ගාමේවා නිගමේවා නගරේවාති ඉති පුට්ඨෝ නෝති වදෙය්‍ය තමේනං ඒවං වදෙයුං අම්භෝ පුරිස යං ත්වං න ජානාසි න පස්සසි තං ත්වං ඉච්ඡසි කාමේසීති ඉති පුට්ඨෝ ආමාති වදෙය්‍ය තං කිං මඤ්ඤසි උදායි නනු ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටි හීරකං භාසිතං සම්පඤ්ජතීති අන්ධාඛෝ භන්තේ ඒවං සන්තේ තස්ස පුරිසස්ස අප්පාටි හීරකං භාසිතං සම්පඤ්ජතීති ඒවමේව කෝ උදායි යස්මා භන්තේ වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ති සෝ පරමෝ වන්නෝති වදේසි තංච වන්නං න පඤ්ඤාපේසීති සේයථාපි භන්තේ මනිවේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්ම කතෝ පණ්ඩුකම්බලේ නික්ඛිත්තෝ භාසති ච තපති ච විරෝචති ච evaṁ vanno attāhoti arogo parammaranāti taṅkhiṁ manyasi udāyi manivēluriyo subho jātimā attanso suparikam kato pandukambale nikkhitto bhāsati ca tapati ca virocati ca yo vārattandhakārati misāyaṁ kimi khajjo panako ime saṁ ubhinnaṁ vannānaṁ katamo vanno abhikkanta taro ca panita taro chāti yuāyam bhante rattandhakārati misāyaṁ kimi khajjo panako ayaṁ ime saṁ ubhinnaṁ vannānaṁ abhikkanta taro ca panita taro chāti taṅkhiṁ manyasi udāyi yo vārattandhakārati misāyaṁ kimi khajjo panako yo vārattandhakārati misāyaṁ telappadīpo ime saṁ ubhinnaṁ vannānaṁ katamo vanno abhikkanta taro ca panita taro chāti yuāyam bhante rattandhakārati misāyaṁ telappadīpo ayaṁ ime saṁ ubhinnaṁ vannānaṁ abhikkanta taro ca panita taro chāti taṅkhiṁ manyasi udāyi yo vārattandhakārati misāyaṁ telappadīpo yo vārattandhakārati misāyaṁ mahā aṅgikkhandho ime saṁ ubhinnaṁ vannānaṁ katamo vanno abhikkanta taro ca panita taro chāti yuāyam bhante rattandhakārati misāyaṁ mahā aṅgikkhandho ayaṁ ime saṁ ubhinnaṁ vannānaṁ abhikkanta taro ca panita taro chāti taṅkhiṁ manyasi udāyi yo vārattandhakārati misāyaṁ mahā aṅgikkhandho yā vārattiyā paccusa samayaṁ viddhe vigata valāhake devē osadhi thārakā ime saṁ ubhinnaṁ vannānaṁ katamo vanno abhikkanta taro ca panita taro chāti yāyam bhante rattiyā paccusa චුස්ස සමයං විද්ධේ විගත වලාහකේ දේවේ ඕසධීතාරකා අයං ඉමේ සං උභින්නං වන්නානං අභික්කන්ත තරෝච පනීත තරෝචාති තංකින් මඤ්ඤසි උදායි යාවාරත්තියා පච්චුස සමයං විද්ධේ විගත වලාහකේ දේවේ ඕසධීතාරකා යෝවා තදහු පෝසතේ පන්නරසේ විද්ධේ විගත වලාහකේ දේවේ අභිධෝ අන්ධරත්ත සමයං චන්දෝ ඉමේ සං උභින්නං වන්නානං කතමෝ වන්නෝ අභික්කන්ත තරෝච පනීත තරෝචාති යවායම් භන්තේ තද උපෝසතේ පන්නරසේ විද්ධේ විගත වලාහකේ දේවේ අභිදෝ අණ්ඩරත්ත සමයං චන්ද අයං ඉමේ සං උභින්නං වන්නානං අභික්ඛන්ත තරෝච පනීත තරෝචාති තංකින් මඤ්ඤසි උදායි යෝවා තද උපෝසතේ පන්නරසේ විද්ධේ විගත වලාහකේ දේවේ අභිදෝ අන්ධරත්ත සමයං චන්දෝ යෝවා වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ විද්ධේ විගත වලාහකේ දේවේ අභිදෝ මඤ්ඤන්තිකං සමයං සුරියෝ ඉමේ සං උභින්නං වන්නානං කතමෝච වන්නෝ අභික්කන්ත තරෝච පනීත තරෝචාති යවායම් භන්තේ වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ විද්ධේ විගත වලාහකේ දේවේ අභිදෝ මඤ්ඤන්තිකං සමයං සුරියෝ අයං ඉමේ සං උභින්නං වන්නානං අභික්ඛන්ත තරෝච පනීත තරෝචාති අතෝ කෝතේ උදායි බහුයි බහුතරා දේවා ඒමේ සං චන්දෙම සුරියානං ආභානානුභන්ති ත්‍යාහං පජානාමි අතච පනාහං නවදාමි යස්මා වන්නා අඤ්ඤෝ වන්නෝ උත්තරිතරෝවා පනීතතරෝවා නත්ථීති අතච පනත්වං උදායි යවායං වන්නෝ කිමිනා කඤ්ජෝ පනකේන भीन तरोच पतिकिठ तरोच सो परमो वन्नोति वदेसि तंच वन्नं न पञ्ञापेसीति अच्छिदं भगवा कथं अच्छिदं सुगतो कथंति किं पन त्वं उदायेवं वदेसि अच्छिदं भगवा कथं अच्छिदं सुगतो कथंति अम्हाकं भन्ते सके आचर्यकेवं होति अयं परमो वन्नो अयं परमो वन्नोति ते मयं भन्ते भगवता सके आचर्यके समनुयुञ्ज्यमाना समनुगाह्यमाना समनुभाष्यमाना रित्ता तुच्छा अपरन्धति किं पनुदाय अत्थि एकांत सुखो लोको अत्थि आकारवती पटिपदा एकांत सुखस्य लोकस्य सच्चिकिरियायाति अम्हाकं भन्ते सके आचर्यकेवं होति अत्थि एकांत सुखो लोको अत्थि आकारवती पटिपदा एकांत सुखस्य लोकस्य सच्चिकिरियायाति कतमापनसाउदाय आकारवती पटिपदा एकांत सुखस्य लोकस्य सच्चिकिरियायाति इध भन्ते कच्छो पानातिपातं पहाय पानातिपाता पटिविरतो होति अदिन्नादानं पहाय अदिन्नादाना पटिविरतो होति कामेषु मिच्छाचारं पहाय कामेषु मिच्छाचारा पटिविरतो होति मुसावादं पहाय मुसावादा पटिविरतो होति अन्यतरं वापन तपोगुणं समादाय वत्तति अयं खोसा भन्ते आकारवती पटिपदा एकांत सुखस्य लोकस्य सच्चिकिरियायाति तं किं मन्यसि उदाय यस्मिं समये पानातिपातं पहाय पानातिपाता पटिविरतो होति एकांत सुखी वा तस्मिं समये अन्ता होति सुख दुःखी वाति सुख दुःखी भन्ते तं किं मन्यसि उदाय යස්මින් සමයේ අදින්නාදානං පහාය අදින්නාදාන පටිවිරතෝති ඒකන්ත සුඛීවා තස්මින් සමයේ අත්තාහෝති සුඛ දුක්ඛීවාති සුඛ දුක්ඛී භන්තේ තංකින් මඤ්ඤසි උදායි යස්මින් සමයේ කාමේ සුමිච්ඡාචාරං පහාය කාමේ සුමිච්ඡාචාරා පටිවිරතෝති ඒකන්ත සුඛීවා තස්මින් සමයේ අත්තාහෝති සුඛ දුක්ඛීවාති සුඛ දුක්ඛී භන්තේ තංකින් මඤ්ඤසි උදායි යස්මින් සමයේ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝති ඒකන්ත සුඛීවා තස්මින් සමයේ අත්තාහෝති සුඛ දුක්ඛීවාති සුඛ දුක්ඛී භන්තේ තංකින් මඤ්ඤසි උදායි යස්මින් සමයේ අඤ්ඤතරං තපෝගුණං සමාදාය වත්තති ඒකන්ත සුඛීවා තස්මින් සමයේ අත්තාහෝති සුඛ දුක්ඛීවාති සුඛ දුක්ඛී භන්තේ තංකින් මඤ්ඤසි උදායි අපිනුඛෝවෝකින්න සුඛදුක්ඛං පටිපදං ආගම්ම ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චිකිරියාහෝතීති අච්චිදම් භගවා කථං අච්චිදං සුගතෝ කථන්ති කිං පනත්වං උදායේවං වදේසි අච්චිදම් භගවා කථං අච්චිදං සුගතෝ කථන්ති අම්හාකම් භන්තේ සකේ ආචරියකේවං හෝති අත්ථේකන්ත සුඛලෝකෝ අත්ථියාකාරවතේ පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සත් චිකිරියායාති තේමයම් භන්තේ භගවතා සකේ ආචරියකේ සමනුයුංජියමාන සමනුගාහියමාන සමනුභාසියමාන රිත්තාතුච්චා අපරද්ධාති කිං පනභන්තේ අත්ථේකන්ත සුඛලෝකෝ අත්ථියාකාරවතේ පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති අත්ථිකෝ උදායේකන්ත සුඛලෝකෝ අත්ථියාකාරවතී පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති කතමා පනසා භන්තේ ආකාරවතී පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති ඉදුදායි භික්ඛු විවිච්ඡේව කාමේහි පේයාල පඨමං ඥානං උපසම්පජ්ජ විහරති විතක්ක විචාරාණං උපසමා පේයාල ဒုတိယံ ဈာနံ ပေယාල တတိယံ ဈာနံ ಉಪසම්පජ්ජ විහරති අယං ခෝසා උදායි ආකාරවතී පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති නඛෝ සම්භන්තේ ආකාරවතී පටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියාය සච්චිකතෝ හිස්ස භන්තේ එත්තාවතා ඒකන්ත සුඛෝ ලෝකෝ තීති නක්වාස්ස උදායි එත්තාවතා ඒකන්ත සුඛෝ ලෝකෝ සච්චිකතෝ තී ආකාරවතීත්වේව සාපටිපදා ඒකන්ත සුඛස්ස ලෝකස්ස සච්චි කිරියායාති ඒවං වුත්තේ සකොළුදායිස්ස පරිම්බාජකස්ස පරිසා උන්නාදිනී උච්චා සද්ද මහා සද්දාහෝසි එත්තමයං අනස්සාම සාචරියකා එත්තමයං පනස්සාම සාචරියකා නමයං ඉතෝ භීයෝ උත්තරිතරං පජානාමාති අතකෝ සකුළුදායි පරිම්බාජකෝ තේ පරිම්බාජකේ අප්පසන්දේ කත්වා භගවන්තං ඒතදවෝච කිත්තාවතා පනස්ස භන්තේ ඒකන්ත සුඛෝ ලෝකෝ සච්චිකතෝ තීති ඉදුදායි භික්ඛු සුඛස්ස ච පහන පේයාල චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහරති यावता देवता एकांत सुखं लोकं उपपन्ना ताहि देवताहि सद्धिं संतिष्ठति सल्लपति साकच्छं समापद्यते एतावता क्वास उदाय एकांत सुखो लोको संचिकतो होति ते एतस्स नून भन्ते एकांत सुखस्स लोकस्स सच्चिकिरियाय हेतु भिक्खु भगवति ब्रह्मचर्यं चरन्ति इति नखो उदायेतस्स एकांत सुखस्स लोकस्स सच्चिकिरिया हेतु भिक्खु मयि ब्रह्मचर्यं चरन्ति अत्थिको उदायि अन्ये च धम्मा उत्तरितरा च पनीततरा च ये सं सच्चिकिरिया हेतु भिक्खु मयि ब्रह्मचर्यं चरन्ति इति कथमे पनते भन्ते धम्मा उत्तरितरा च पनीततरा च एषं सच्चिकिरिया हेतु भिक्खु भगवति ब्रह्मचर्यं चरन्ति इति इदुदायि तथागतो लोके उपपद्यते अर्हं सम्मा सम्बुद्धो विद्याचरणसम्पन्नो सुगतो लोकविदु अनुत्तरो पुरिसदम्मसारथि सत्था देवमनुस्सानं बुद्धो भगवा पेयाल सोइमे पञ्च निवरणे पहाय चेतसो उपक्किलेशे पञ्ञाय दुम्बलीकरणे विविञ्चेव कामे पेयाल पठमं जानं उपसंपज्ज विहरति अयं पिखो उदायि धम्मो उत्तरितरो च पनीततरो च यस्स सच्चिकिरिया हेतु भिक्खु मयि ब्रह्मचर्यं चरन्ति पुनच परं उदाय भिक्खु वितक्क विचारानं उपसमा पेयाल द्वितीयं जानं पेयाल तृतीयं जानं पेयाल चतुर्थं जानं उपसंपज्ज विहरति अयं पिखो उदायि धम्मो उत्तरितरो च पनीततरो च yassa sacca kiriya hetu bhikkhu mai brahmacharyan charante so evaṃ samāhite citte parisuddhe pariyodate anangane vigato pakkilese mudubhute kammani thite aninjappatte pumbe nivasanussati jnanaya cittaṃ abhininnāmeti so anika vihitaṃ pumbe nivasaṃ anussarati seyatidaṃ ekampi jatiṃ dvepi jatiyo peyala iti sākāraṃ saundesaṃ aneka vihitaṃ pumbe nivāsaṃ anussarati ayam bhikkhu udāya dhammo uttaritaro ca panītataro ca yassa sacca kiriyā hetu bhikkhu mai brahmacaryan charante so evaṃ samāhite citte parisuddhe pariyodate anangane vigato pakkilese mudubhute kammani thite aninjappatte සත්තානං චතුපපාත ඥානාය චිත්තං අභිනින්නාමේති සෝදිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානෙ ඊනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුගගතේ පෙයාල යථකම්මූපගේ සත්තේ පජානාති ayam bhikkhu udāya dhammo uttaritaro ca panītataro ca yassa sacca kiriyā hetu bhikkhu mai brahmacaryan charante so evaṃ samāhite citte parisuddhe pariyodate anangane vigato pakkilese mudubhute kammani thite aninjappatte āsavānaṃ khayajñānāya cittaṃ abhininnāmeti so idaṃ dukkhanti yathā bhūtaṃ pajānāti ayaṃ dukkha samudayoti peyāla Ayan dukkha nirodhati peyala. Ayan dukkha nirodha gamini patipadati. Yatha bhutang pajanati. Imi asavati yatha bhutam pajanati. Ayaṁ āsava samudayoti. Peyāla. Ayaṁ āsava nirodhoti. Peyāla. Ayaṁ āsava nirodhagāmini patipadāti. Yathā bhūtaṁ pajānāti. Tassa evaṁ jānato evaṁ passato kāmāsavāpi cittaṁ vimuccati bhavāsavāpi cittaṁ vimuccati avijjāsavāpi cittaṁ vimuccati vimuttasmiṃ vimuttamiti jñānaṃ hoti kīnā jāti usitam brahmacariyaṃ kathaṃ karaniyaṃ nā paraṃ itthantāyāti pajānāti Ayaṁ kho udāi dhammo uttari taroca panita taroca yassa sacca kiriyā hetu bhikkhu mayi brahmacariyaṁ charanti imi kho udāi dhamma Uttari taraca panita taraca Yesaṁ sacca kiriyā hetu Bhikkhu mayi brahmacariyaṁ charanti iti Evaṁ vutte sakuludāyi paribbhājako Bhagavantaṁ etadvoca Abhikkantaṁ bhante Abhikkantaṁ bhante Seyyathāpi bhante Nikkujjitaṁ vā ukkujjeya Patichannaṁ vā vivareya Mūlhassa vā maggaṁ ācikkheya Andhakāre vā tela pajjotaṁ dhāreya Chakkhumanto rūpāni dakkhinteti Evamevam bhagavata aneka pariyāyena dhammo pakāsito Esāham bhante bhagavantaṁ saraṇaṁ gacchāmi dhammañca bhikkhu saṅghañca Labheyāham bhante bhagavato santike pabbhajaṁ Labheyāṁ upasampadanti Evaṁ vutte sakuludāyissa paribbhājakassa parisā Sakuludāyiṃ paribbhājakaṃ etadvoca මා භවං උදායි සමනේ ගෝතමේ බ්‍රහ්මචරියං චරි මා භවං උදායි ආචරියේ හුත්වා අන්තේ වාසී වාසං වසි සේයථාපි නාම උදකමණිකෝ හුත්වා උදංචනිකෝ අස්ස ඒවං සම්පදමිදං භූතෝ උදායිස්ස භවිස්සති මා භවං උදායි සමනේ ගෝතමේ බ්‍රහ්මචරියං චරි මා භවං උදායි ආචරියෝ හුත්වා අන්තේ වාසී වාසං වසීති ඉතිහිදං සකුලුදායිස්ස පරිම්බාජකස්ස පරිසා සකුලුදායින් පරිම්බාජකං අන්තරාය මකාසි භගවති බ්‍රහ්මචරීති චූල සකුලුදායි සුත්තං නවමං